සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව ප්‍රත්‍යපකාර කිරීමට දුෂ්කර බව දේශනා කළා වූ අනුශාසනයක්. මේ දේශනය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේහි දුක නිපාතේහි. භාගතුන් වහන්සේ දේශනා කරනවා, ද්වින්නහම් භික්ඛවේන සුප්පතිකාරකං වදාමි මාතුච්ච පිතුච්ච. මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා ප්‍රත්‍යපකාර කරන්න අපහසු දෙන්නේ. කවුද ඒ දෙන්නා? ඒ තමයි මව සහ පියා, අම්ම තාත්තා දෙන්නා. අපේ ජීවිත මේ තත්ත්වයට පත් කරලන්නට, මෙලව එළිය දකින්නට අපට උදව් කරපු ප්‍රධාන දෙන්න තමයි අපේ අම්ම තාත්තා දෙන්නා. අන්නේ දෙන්නට අපි කොයිතරම් භෞතික වශයෙන් උදව්පකාර කළත් ඔවුන්ගෙන් අපට සිදුවෙච්ච සේවයට ප්‍රතිඋපකාර කරලා අවසන් කිරීම දුෂ්කර බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ. මේ දේශනාවේ තවදුරටත් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, ඒකේන භික්ඛවේ අංසේන මාතරම් පරිහරෙය්‍ය. තමන්ගේ අම්මා එක උරහිසක තියාගෙන, ඒකේන අංසේන පිතරම් පරිහරෙය්‍ය, අනිත් උරහිසේ තමන්ගේ පියා තියලා. වස්සසතායුකෝ වස්සසත ජීවි, අවුරුදු 100ක් උපස්ථාන කරනවා නම් කොහොමද? සෝචනේ සං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනේන තේපේ තත්තේව මුත්තකරී සං චජයොං නත්වේව භික්ඛවේ මාතාපිතෝන්නං කතංවා හෝති පතිකතංවා. අම්ම තාත දෙන්න සිය දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරමින් ඒ අම්ම තාත දෙන්නට නැහැවීම, පිළිදැඟුම් කිරීම, සම්බාහනය කිරීම විතරක් නෙවෙයි, ආහාර පාන ආදී දීම්, ඒ වගේ මේ දෙන්නාගේ මල මුත්‍ර පහ කිරීම ආදියත් දෙවුර මතම තියාගෙන වසර 100ක් සිද කළත් ප්‍රත්‍යපකාර කරලා අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ තරම් මහත් වූ උපකාරයක් ඒ දෙන්නාගෙන් අපේ ජීවිතවලට ලැබිලා තියෙනවා. තවදුරටත් දේශනා කරනවා, බොහෝ සත්‍රුවන් නැති මේ මහා පෘථුවිය දෙමව්පියෝ දෙන්නට බාර දීලා ඔවුන් දෙන්න සක්විති පදවියේ පිහිටෙව්වත් මේ මුළු පෘථුවියටම ඉන්න එකම රජබවට ඒ අම්ම තාත දෙන්නපත් කළත් ඒ දෙමව්පියන්ගෙන් අපට සිදුවෙච්ච උපහාරයට ප්‍රත්‍යපකාර කරලා අවසන් කරන්න බෑ කියලා. බහුකාර භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදක පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. ඒ අම්ම තාත දෙන්න අපට බොහෝ උපකාර කරපු අය. දරුවන් බිහි කරලා පෝෂණය කරලා මේ ලෝකයට දායාද කරන්නේ ඒ දෙමව්පියන්. භෞතික වශයෙන් මව්පියන් දෙපළට මේ තරම් උදව්පකාර කරලා ප්‍රතිපකාර කිරීම දුෂ්කර වුණත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගත්තු යථාර්ථයක් විදිහට අපට දේශනා කරනවා. අපේ දෙමව්පියන්ගෙන් සිදුවෙච්ච උපකාරයට ප්‍රත්‍යපකාර කරන විදියක්, නයින් නිදහස් වෙන ක්‍රමයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ කොහොමද? යෝචකෝ භික්ඛවේ මාතාපිතරෝ අස්සද්දේ සද්ධා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. යම්කිසි කෙනෙක් අශ්‍රද්ධාවන්ත දෙමව්පියන් ශ්‍රද්ධා සම්පදාවෙහි සමාදම් කරවනවා නම්, වාසය කරවනවා නම්, පිහිටුවනවා නම්, ඒ වගේම දුස්සීලයේ සීල සම්පදාය සමාදපේති, දුස්සීල වූ දෙමව්පියන් සීල සම්පදාවෙහි සමාදම් කරවනවා නම්, වාසය කරවනවා නම්, පිහිටුවනවා නම්, මච්චරී ඡාග සම්පදාය සමාදපේති, මසුරුබමෙන් යුක්ත දෙමව්පියන් ත්‍යාගභාවෙහි ත්‍යාග සම්පදාවෙහි සමාදම් කරවනවා නම්, දුප්පඤ්ඤේ පඤ්ඤා සම්පදාය සමාදපේති, දුෂ්ප්‍රඥ වූ අනවන වූ දෙමව්පියන් ප්‍රඥාවෙහි සමාදම් කරවනවා නම්, වාසය කරවනවා නම්, පිහිටුවනවා නම්, එත්තාවතාකෝ භික්ඛවේ මාතාපිතෝන්නං කතංච හෝති පතිකතංච අතිකතංචාති. මෙන්න මේ පමණකින් අම්ම තාත්ත දෙන්නට උපකාර කරන ලද්දේ වෙයි, ප්‍රත්‍යපකාර කරන ලද්දේ වෙයි, අතිශයෙන්ම කරන ලද්දේ වෙයි යනුවෙන් දේශනා කළා. මේ අනුශාසනාවෙන් ඊටම පැහැදිලි වෙනවා, අපට දෙමෝපියන්ගෙන් ලැබිච්ච සේවයට කොහොමද අපි ප්‍රතිඋපකාර කරන්නේ කියලා. එකතකින් න්‍යාය වෙනුවෙන් අපි උදව්පකාර කරලා ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදීන් බෙහෙත් හේත් වලින් උපකාර කරන වගේම ඒ අයගේ සුගතිය තහවුරු වෙන විදියට ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගමන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ සම්පatti හතර, මේ ගුණධාම හතර දියුණු කරලන්නට අප එයට උපකාර කර යුතුයි. ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීලා බුදුදම සංඝ කියන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවලා ඒ අය පංචශීලයේ ආජීවට්ටමක සීල ආදී උසස් සීලයන් පිහිටුවලා එයාගේ දෑතින් දන් දෙන්නට සලස්සලා එයාට ප්‍රඥාව නුවණ ලබන්න පුළුවන් ඉදීහි අනුශාසනාවලට ඇහුම්කන් දීලා ඒ අය සමථ විදර්ශනා භාවනාවට යොමු කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි සැබෑ උපකාරය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මට තාත්තට සැලකීම මංගල කාරණයක් විදියට, මාතා පිතෝ උපට්ඨානං ඒතම් මංගල මුත්තමං කියලා. ඒ වගේම සඳහන් කරනවා සුඛා මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛා කියලා. මවට සැලකීම, පියාට සැලකීම සැපගෙන දෙන කාරණයක් කියලා. අප මේ ලෝකයට ජනිත කළා වූ අපේ දෙමව්පියන් හරියට බ්‍රහ්මයන්ගේ තලයට අරගෙන බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඉතින් අපේ ජීවිතවල කෘතවේදීත්වයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අපේ දෑතින් කොහොමද අපේ අමට තාත්තට සලකන්නේ කියලා. අන්නේ සැලකිල්ල භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද සලකන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් ඒ දෙමව්පියන් ඉන්න කාලේ අපි මනමින් සැලකුවා නම් එයා මියගිය දවසට අපට හිතේ ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ අය මේ වන විට සුගතිගාමී තැනක යහපත් ජීවිත ගත කරන වැටය යන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් ඊට අදාළ විදියට අපි දෙමව්පියන් ජීවත් වෙන කාලයේදීම කටයුතු කරා නම් ඒක අපේ ජීවිත කාලයේම සැනසීම සඳහා හේතුවක් වෙනවා. එනිසා අපට දෙමව්පියන් ඉන්න කාලයටත් වඩා ඇතැම් විට එයා ගැන මතක් වෙන්නේ එයයි නැති කාලෙට. අන්නේ නැති කාලෙදී එයා සිහිපත් වෙනකොට අපේ මතකයට එනවා අපි ඇත්තටම අපේ අම්මට තාත්තට කොහොමද සැලකුවේ කියලා. අන්නේ තෙන්දී අපේ හිතේ සදා අනුස්මරණීය සිදුවීම් තියෙනට ඕන ඒ දෙමව්පියන්ට තමන්ගේ දෑතින්ම සැලකපු ආකාරය. ඒ වගේම තමන් නිසා ඒ අම්ම තාත්තා ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව දිනු කරගත්තු ආකාරය මතක සටහන් තමන්ගේ හදවතෙහි සදාකල් නොමැකී පවතිනට ඕන. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ එක අතකින් එයා ජීවත් වෙන කාලෙදිම සලකන වගේම එයා මිය ගියාට පස්සෙත් අපි කලින් කලට එයා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම අපත් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දිනන ආකාරයට අපේ ජීවිත දිනෙන් දින ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගනිමින් ඒ අප ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය, කුසලය අපේ මියගිය දෙමව්පියන් වෙනුවෙන් අපි නිරතුරු අනුමෝදන් කරන්නට ඕන. භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරන ආකංකෙහි වෙන සූත්‍රවලදී අප මනවින් සිල්වත් ජීවිත ගත කරනවා නම් ඒ සිල්වන්ත භාවය මියගිය දෙමව්පියන්ට ආශිර්වාදයක්, පුණ්‍ය අනුමෝදනාවක් පිණිස හේතු වෙනවා කියලා. එනිසා මේ දේශනාවෙන් අපට ගත හැකි ආදර්ශය දෙමව්පියන්ගේ නයින් අප නිදහස් වන ක්‍රමය, එයට ප්‍රතිඋපකාර කරන විදිය. එනිසා ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණාංග තුළ තම දෙමව්පියන් පිහිටවන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. මියගේ දෙමව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිස අපි ජීවත් වෙමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්සල සේවා මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාබෝධියම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.